අපිට කිසි විටකත් අවශ්‍යතාවයක් නැහැ මේක කඩා කප්පා ගන්න. මොකද අපිත් පිළි අරගෙන තියෙනවා මේ මැතිවරණ ක්‍රමේ වෙනස් වෙන්න ඕනේ කියන එක. අපි පැහැදිලි එක්සත් ජාතික පක්ෂයේ විදිහට කියන්නේ ඉතා ඉක්මනින් මැතිවරණයට යන්න ඕනේ කියලා. අපි මේ සැරේ දිනන්නේ සිංහල බෞද්ධ ඡන්ද වලින් කියන එක මම පැහැදිලිව කියන එක්සත් ජාතික පක්ෂයේ විදිහට. අපිට හැමදාම චෝදනා කරා අපි සිංහල බෞද්ධ ඡන්ද ගැන කතා කරා අපිට සුළු ජාතියින්ගේ ඡන්ද විතරයි තියෙන කියන කතා කරා අපි පැහැදිලිව කියන අපි එක්සත් ජාතික පක්ෂය කියන්නේ ජාතිවාදී පක්ෂයක් නෙමෙයි. හැබැයි අපි මේ සැරේ ඡන්ද දිනන්නේ සිංහල බෞද්ධ ඡන්ද වලින් තමයි අපේ ලීඩ් එක අපේ වැඩි ඡන්ද ප්‍රමාණය අරගෙන අපි 120ක් 25ක් පාර්ලිමේන්තුවේ බහුතරය ගන්න ක්‍රියා කරන්න කියලා අපි එක්සත් ජාතික පක්ෂය විදිහට මම මේ අවස්ථාව ප්‍රකාශ කරනවා.